பின்வத்துனி, பசுகிய தினேயி அப்ப துன் பொருந்துவ பரிதி அத அப்ப ஆரம்பிக்கிறான்னே சைத்தசிக்க பிலிபாந்த விஸ்தரையா கியாதீம் அப்ப சித் பிலிபாந்தவ தரமுக விஸ்தரையா பசுகிய தினே பெர தினேயி இகனகன அவசான் கலாம் எதாயி அப்ப அவசான் கலே சித் பிலிபாந்த கத்தாவ ஏ சித் பிலிபாந்தவாத் ஈட்டத் வடா விஸ்தர கேத்துவ திபெத்தாத் ஏ அபிதர்மார்த்த சங்கஹை என கருணு இகனகனின் வசேன் கெரன தேசனையான் நிசா ஈட்ட வடா விஸ்தர முள் வத்தாவேதி கீம எத்தரம் சுதுசுன சமஹார விட்டக்க ஏ அபிதர்மார்த்த சங்கஹை என கருணு மே விதியே மாசேகத திவர தகின் பவத்வன தயக்க பமன தேசன தவத்வீமேன் அவுருது கீயக் கதவே தைக்கியன்னட பே ஏ அபிதர்மார்த்த சங்கிரஹாய என பரிச்சேத நவேக அதுலத் கரும கியாதி தேனிசாய் அப்பி ஏதா சா விஸ்தரயக் கரன்னட பலாபுரத் நுவன் தென் சித் அசூ நவே நத்தம் 121 பிலிபாந்தவ இகனகென ඊළඟට අප කතා කළා චෛතසික කියන්නේ ඇයි කියන එකත් ඒ චෛතසිකයන්ගේ චෛතසික කියන ඒ නාමය ලැබීමට ඇති සුදුසුකම ගැන අප පසුගිය කතාවේදී දීපිනතුන්ට දැනගන්නට සැලැස්සුවා. නැවත මතක් කරනවා නම් ඒ පිළිබඳව කිය යුතු තිබෙන්නේ සිතෙහි යෙදෙන්නේ චෛතසිකයි. චේතසි භවං தாயத்த உத்தித்தாயாதி சேத்தசிக்கம் யனுவெனு பாலி விக்கிரஹாய என்ன சித்தேயி வனுயே சிதஹா வெந்துனு பவத்துன் மெத்தே சைதசிக்கம் ஏ சிதேஹா சைதசிக்கயங்கே ஏதி சம்பந்தய தெக்வீமட அப்ப பசுகிய தினேயி போஹோ பொத்தல சந்தஹம்கன உபமா தெகக் එකක් තමයි කසාය ගැන. කසායක ප්‍රධාන කොටස නම් එහි තිබෙන ජලය. ඒ ජලය හා මිශ්‍ර වෙයි පවතින්නේ අරළු ගුළු ආදී ඒ දෙහෙත් ද්‍රව්‍යවල සාරය. ඒ සිතහ චෛතසිකයන්ගේ සම්බන්ධය දැක්වීමට කසාය උපමාවක් කොට ගත්තොත් කසායෙහි ඇති ජලය සිත බඳුයි. එයි වූ ඒ ඖෂධ සාරයන් චෛතසික බව. ඒවා ඔවුනවුන්ගෙන් වෙන් කළ නොහෙන පරිදි එකට බැඳී පවත්නා ආකාරයකුයි අපට දක්නට ලැබෙන්නේ. තවත් උපමාවක් තමයි සූපයක් කියන හොද්දක. හොද්දක තිබෙන ජලය වගේය සිත එහි දුරුමිරිස් ආදී දේවල තිබෙන සාරය. ඒ වගේය ඊට මිශ්‍ර වෙලා තිබෙන ඒ වගේය චෛතසිකයක. එහෙමත් කියනවා එදා කිව්ව මේ තින්වතුනට චිත්ත චෛතසික කියන මේ දෙකේ සම්බන්ධය ක්‍රියාවන්ගේ ඇති සම්බන්ධයක්සේ සැලකිය යුතුයි. ඒ මොකද සිතයි කියන්නේ ද්‍රව්‍යයක් නෙවෙයි. ද්‍රව්‍යාත්මක දෙයක් නොවේ සිතයි කියන්නේ. ඒ නිසා සිත අද්‍රව්‍ය ඒ වගේම අරූප ධර්මයක් කියලායි දක්වන්නේ. තවත් විදිහේ කියන්නේ ඒක නාම ධර්මයක්. චිත්ත චෛතසික කියන ධර්ම කොටස් දෙකම නාම ධර්ම කියලායි හඳුන්වන්නේ. ඒ නාම ධර්ම වලට වඩා වෙනස් ධර්ම කොටසක් තමයි රූප ධර්ම කියන්නේ. ඒ නිසා සත්වයෙකු පුද්ගලයෙකු ගැන කතා කරන විට අප කියනවා ඒ නාම රූප ධර්මයන්ගේ සම්බන්ධයක් මිසක සත්වයේ පුද්ගලයේ ඇති දෙයක් නොවේ කියලා. අනේ නාම වශයෙන් හඳුන්වන්නේ සත්වයේ පිළිබඳව කතා කරන විට නාම ධර්මයෝ කියන්නේ මේ චිත්ත චෛතසික ධර්ම. රූප ධර්මය කියන්නේ කේසාන්තෙහි පටන් පාදාන්තය දක්වා විශාල ශරීරයක් වශයෙන් පවත්නා ඒ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහා භූත රූප මුල් කොට ඇති රූප සමූහයක්. ඒවා තමයි රූප නාමයෙන් දැක්කේ. එහෙම ගන්නා විට වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ සතර නාම ධර්ම ලෙසත් රූපස්කන්ධය රූප ධර්ම ලෙසත් දක්වනවා. ඒකට නාම රූප වශයෙන් සත්‍යයන් බෙදෙන විට නාම ධර්ම වනියේ වේදනාව සංඥාව සංස්කාර විඥාන කියන ස්කන්ධ වශයෙන් සතරක්සේ දක්වන ඒ ස්කන්ධ හතරයි. රූප ධර්ම වනියේ රූප රූපස්කන්ධය රූප ධර්ම. මේ අපේ කතාවට අදාළ වන වනුවේ නාම ධර්ම පිළිබඳ විස්තරය. එතකොට නාම ධර්ම වලින් සිත පිළිබඳ සිතයි කියන නාම ධර්ම පිළිබඳ තර්මක විස්තරයකුයි අප පසුගිය කතා වලින් අවසන් වුණා. ඊළඟට අපට කියන්නට තිබෙන්නේ නාම ධර්ම වලට ඇතුළත් වේදනා සංඥා සංඛාර කියන ඒ ස්කන්ධ තුනට ඇතුළත් වන චෛතසික පිළිබඳ විස්තරය. සිතයි චෛතසිකයි කියන මේවා ඔවුනොවුන් එකට බැඳී වෙන් කළ නොහෙන පරිදි එකට බැඳී උපදනා ධර්ම වශයෙන් දක්වන නිසා අපට තේරුම් ගන්නට වෙනවා නැත්නම් සිදු වෙනවා ඒ ධර්මයන්ගේ තිබෙන එක්තරා සමාන බව. මොකක්ද ඒ සමාන බව? ඒවා නාම ධර්ම, ඒවා අරූප ධර්ම කියන මේ සමානත්වය. ඒ නිසා ඒ නාම ධර්ම වූ අරූප ධර්ම වූ චිත්ත චෛතසිකයන්ගේ තිබෙන ඔවුනොවුන්ගේ සම්බන්ධය දැක්වීම සඳහා තමයි මා පසුගිය දිනෙහි ක්‍රියාවක් ප්‍රධාන ක්‍රියාවක් හා බැඳී පවත්නා අනුක්‍රියාවක් දක්වා ඒ බඳුය සිතේ හා චෛතසිකයන්ගේ තිබෙන සම්බන්ධයක් කියන එක පෙන්වේ. අපේ කතාවට ගත්තේ ගමන ක්‍රියාව යාම ගමන ක්‍රියාව. යාමයි කියන්නේ කෙනෙකු සිටින තැනකින් නැගිට තවත් තැනකට තැනක් කරා ඉදිරියට ගමන් කිරීම. එදැන් දැන් කෙනෙක් මෙතනින් පිට වෙලා යනවා නම් මේ ඉන්න ස්ථානයෙන් තම ඉන්න ඉරියව්ව ඉඳි ඉරියව්ව නිසා එතනින් නැගිටින්නට. ඊළඟට ඉදිරියට පියවර තබමින් ඉදිරියට පියවර තබමින් මේ ගමන ක්‍රියාව තමන් කරන්නේ. එතකොට යාම ප්‍රධාන ක්‍රියාව වශයෙන් ගත්තොත් දැන් අපි ඇසුවොත් නැතන් යන කෙනෙකු ගැන කෙනෙකුව දක්වලා අපි තවත් කෙනෙකු ගැන ඇසුවොත් අර තැනැත්තා කරන ක්‍රියාව මොකක්ද කියලා ඒට ලැබෙන පිළිතුර නම් ඔහු යනවා නැත්නම් ගමන් කරනවා. ඒකෙන් දෙන පිළිතුර ඔහු යනවා. එතකොට ඔහුගේ යෑම සමග ඒ යාමින් වෙන් කරන්නට බැරි පරිදි යාමත් සමග ඒකීභූතව මෙන් පවත්නා තවත් ක්‍රියා දෙකක් අපේදා අපේ කතාවට ගත්තා. මොනවද ඒ ක්‍රියා දෙක? සිටි තැනින් ඈත් වීමයි කියන ක්‍රියාව හා යන්නේ යම් තැනකට නම් ඒ තැනට ලංවීමයි කියන ක්‍රියාව. දැන් අපට ඒ දෙකද ක්‍රියා දෙකක් හැටියට තේරෙන්නට ඕන. දැන් කවුරු හරි අපට ඕනාවට වඩා ලං වුණොත් අපිට කියෙත හැකි ටිකක් ඈත් වෙන්න. එතකොට එතනත් ඈත් වෙනවා නම් ඒ ඈත්වීමයි කියන එකත් ක්‍රියාවක්. එහෙම නැත්නම් හුඟක් ඈත නම් එතනත් සිටින්නේ. අපි කියමු මේ කතාව කරන විට කතාව නෑසෙන පමණ දුරක කෙනෙකු වාඩි වෙලා සිටිනවා නම් අපිට කිය හැකි ඕතරම් ඈත ඉන්නේ නැතුව තව ටිකක් ලං වෙන්නයි. එතකොට ඒ ලංවීමත් එක ක්‍රියාවක්. ලංවීමත් එක ක්‍රියාවක්. අන්න මේ ක්‍රියා දෙකම මේ ගමන ක්‍රියාව සිදු කරන තැනත්තා ඒ ක්‍රියාව සිදු කිරීමත් එක්කම සිදුවෙන ක්‍රියා දෙක. මොනවද ඒ ක්‍රියා දෙක? ගමන ක්‍රියාව යාම කරන විටම සිදුවන තවත් ක්‍රියා දෙක හැටියට දැක්වේ හිටි තැනින් ඈත්වීම සහ යාමට බලාපොරොත්තු වනුයේ යම් තැනකටද ඒ තැනට ලංවීම. ඒ ඈත්වීම හා ලංවීම මොන ක්‍රියාවක් හා බැඳීද පවතින්නේ? ගමන ක්‍රියාව යාම සමග බැඳී පවතින්නේ. අපි ඒ යන තැනත්තාට කිව්වොත් දැන් නවතින්නේ කියලා. එතම නවතින. නවතින හැටියේම සිදුවන්නේ මොකද්ද? ඒ යාමත් සමග පැවති ඈත්වීමයි කියන එකත් නවතිනවා. තවත් යනකට ලංවීමයි කියන එකත් නවතිනවා. ආයමත් ආරම්භ කළොත් ගමන ක්‍රියාව නැවතත් අර ඈත්වීමක් පටන් ගන්නවා, ලංවීමක් පටන් ගන්නවා. අයිමත් නැවතුනොත් ඒ නැවතීමත් සමගම ඈත්වීමක් නවතිනවා, ලංවීමක් නවතිනවා. මෙන්න මේ උපමාව, ක්‍රියාවකින්ම ගත්ත උපමාව ඉතාම සුදුසුයි. චිත්තචෛතසිකයන්ගේ තියෙන සම්බන්ධය දැක්වි. සිතේ කියන්නේ ප්‍රධාන ක්‍රියාව. එය ශක්තියක්, ක්‍රියා මාත්‍රයක්. දැන් සිතනවා කියන එක ක්‍රියාවක්. සිතෙන් කරන්නේ ඒක. සිතීම. සිතීම ක්‍රියාවක්. ඒ සිතීමේ කියන මේ ක්‍රියාව එක්ක වෙන් කළ නොහෙන පරිදි බැඳී පවතින අනුක්‍රියා තමයි චෛතසිකය. හරියට ගමන ක්‍රියාව සමග වෙන් කළ නොහෙන පරිදි බැඳී පැවති ඒ ගමනට සම්බන්ධ අනුක්‍රියාවන ඈත්වීම සහ ලංවීම වගේම සිතේ කියන ප්‍රධාන ක්‍රියාව සමග වෙන් කළ නොහෙන පරිදි ඒ එක්කම බැඳී පවත්නා අනුක්‍රියා සමූහයක් තමයි චෛතසික නාමයෙන් හඳුන්වන්නේ. ඒ නිසා චෛතසිකයන්ගේ සිතහා යෙදීම් වශයෙන් පවත්නා චෛතසික වෙන්කර ගන්නට තිබෙන ලක්ෂණයක් දක්වනවා. නැත්නම් ලක්ෂණ හතරක් දක්වනවා. සිත හා චෛතසිකයන්ගේ සම්බන්ධය චෛතසික පිළිබඳ ලක්ෂණ හතරකින් දක්වනවා. කොහොමද දක්වන්නේ? සිත සමග එකටම ඉපදීම. ඒ කියන්නේ සිත උපදින අවස්ථාවේදීම උපදීම. සිත පහළවන්නේ යම් වේලාවකද, යමක් අරමුණු කොට යම් යම් සිතක් ඇති වේද, ඒ ඇති වෙන අවස්ථාවේදීම තමයි ඒ සිතේ පවත්නා, සිතේ හටගන්නා චෛතසිකයන්ගේ ඇතිවීමක්. හරියට ගමන ක්‍රියාව පටන් ගත්තේ යම් වේලාවක නම් ඒ වේලාවෙමයි පෙරපසු නොවි හටගත්තේ ඈත්වීම සහ ලංවීම කියන මේ ක්‍රියා දෙක. ඒ වගේ සිත හටගන්නේ යම් වේලාවක යම් අවස්ථාවක නම් ඒ අවස්ථාවේදීමයි චෛතසිකයන්ගේ හටගැන්ම වන්නේ. ඒ වගේම සිත යම් වේලාවක නැති වේ නම්, ඒ කියන්නේ සිතක් ඊට අයත් ආයු කාලය විසක ඊට වඩා වැඩි කාලයක් පවතින්නේ නැහැ. සිතක ආයු කාලය දක්වන්නේ උපාද, පිටි, භංග කියන මේ ක්ෂණ තුනක් වශයෙන්. ඒ ක්ෂණ තුන එකකට එකක් අඩුත් නැහැ, එකකට එකක් වැඩි. එක සමාන කාල තුනකුයි කුඩා ක්ෂණ තුනක් යනුවෙන් හඳුන්වන උපාද, පිටි, භංග කියන මේ සිතක ආයු කාලය. සිතක් ඇති වෙනවා, ඒ සිත පවතිනවා, ඒ සිත නැති වෙනවා. එහෙමයි අපිට සිත් ඇති වෙගෙන යන්නේ. කවර විටකවත් හටගත් සිතක් ඒ චිත්තක්ෂණයකට වඩා පවතින්නේ නැහැ. ඒ වගේම සිතක් තව උපදින්නට පුළුවන්. නමුත් ඒ සිතම නෙවේ. ඒ සිතම නම් නැවත උපදින්නට බෑ. නැත්නම් ඒක ඇති වෙලා නැති වුණා. නැති වෙනවා. එහෙම ඒ සිතක් ඇතිව නැති වෙන්නට ගතවන කාලය දක්වන්නේ චිත්තක්ෂණයක් කියන්නේ. ඒක උපාදයේ පිටිය භංගය කියන මේ කුඩා ක්ෂණ තුනකින් යුක්ත වූ කාලයක්. හැබැයි ඒ කාලය අප යොදා ගන්නා කිසිදු මනින් ක්‍රමයකින් දක්වන්නට බෑ. මෙබඳු කෙටි කාලයක් ඒ කියන්නේ. ඒ තරම් වේගවත් පැවැත්මක් සිතට තිබෙන්නේ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ ඒ සිතේ ඇති වේගවත් බව, ලහු පරිවර්තනය වහා ඇතිව නැති වෙන බව දැක්වීමට වදාරා දෙන්නේ. නාහං භික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාවි යං ඒවං ලව් පරිවත්තං යතේදං භික්කවේ චිත්තං යාවං චිදං භික්කවේ උපමාපින සුකරා යාව ලව් පරිවත්තං චිත්තං. මහණෙනි, සිතෙන් වහා ඇතිව නැති වෙන තවත් ස්වභාවයක් මම නොම දකිමි. ඒ තරම් වේගෙන් ඉක්මනින් ඇතිව නැතිවන වෙනස් වෙන තවත් ධර්මයක් මම දකිමි. දකින්නේ නැහැ. යාවංචිදං වික්කවේ උපමාපිනස කරාල යාවලහු පරිවත්තං චිත්ත. ඒ සිතේ තිබෙන ලහු පරිවර්තණයට වහා ඇතිව නැතිවීමට උපමා වශයෙන් දැක්වීමක්ද අපහසිය. ඒ කියන්නේ උපමාවක් දක්වන්නට නැහැ. ඒ තරම් වේගයෙන් ඇතිව නැතිවන තවත් ධර්මයක් නැති නිසා සිතට මේ දේ උපමා කරත හැකියි කියලා දක්වන්නට බෑ. ඒ තරම් වේගවත් ධර්මයක් සිත. ඒ සිතේ තිබෙන වේගය තේරුම් ගන්නට සිත පිළිබඳව විමර්ශනයක් කරන කෙනෙකුට මිස අරමකින්වත් ඒ සිතේ තිබෙන වේගය තේරුම් ගන්නට සාමාන්‍ය කෙනෙකුට බෑ. ඒ සිත පිළිබඳව විමර්ශනයයි කියන්නේ භාවනාවක යෙදුණු කෙනෙක් අනේ භාවනාවක යෙදෙන තැනැත්තාට මේ සිතේ තිබෙන වේගවත් බව තරමකින් තේරුම් ගන්නට කියලා. සිතේ තිබෙන ඒ වේගවත් භවයේ බව සර්ව සම්පූර්ණ වශයෙන් අවබෝධ කිරීමක් නෙවෙයි. තරමකින් තේරුම් ගන්නට පුළුවන් කොයි තරම් වේගයෙන් ඇතිව නැතිවන ස්වභාවයක්ද මේ සිතේ කියන්නේ. අන්න ඒ බබු ඒ සිතේම තමයි ඒ සිත සමග එකටම උපදින සිත බිඳෙනකොට බිඳෙන සිත අරමුණු කරන ඒ අරමුණම ගන්න. සිත අරමුණු කරන්න යමක් නම් සිත උපදින්නේ නැහැ අරමුණක් නැතිව. ඒ අරමුණු කරන අරමුණමයි ඒ සිතෙහි යෙදෙන චෛතසිකයන්ගේ අරමුණ වන්නේ. ඒ නිසායි ඒ සිත ගන්නා අරමුණම ගන්න කියන්නේ. තවත් කාරණයක් දක්වනවා. සිත උපදීමට සුදුසු ස්ථාන වශයෙන් දැක්වෙන ස්ථාන සයක් තිබෙනවා. ඒවට කියනවා වස්තු කියලා. චක්කු වස්තු, සෝත වස්තු, ධාන වස්තු, ජීවහා වස්තු, කාය වස්තු, හදේ වස්තු කියලා. එහෙම වස්තු නාමයෙන් දැක්වෙනවා සිත් ඇතිවන තැන. අන්න යම් තැනක සිත උපදීද ඒ සිතෙහි හටගන්නා චෛතසික උපදින්නේද ඒ තැනමය, ඒ වස්තුවම ඇසුරු කොටය කියන මෙන්න කරුණු සතරක් දක්වනවා. ඒ කරුණු සතර තමයි සතර සම්පයෝග ලක්ෂණ කියා ඒ චෛතසිකයන්ගේ සම්ප්‍රයෝග ලක්ෂණ දක්වන තැනදී කියන්නේ. සම්ප්‍රයෝග ලක්ෂණය කියන්නේ සිත සමග ප්‍රයෝග යෙදීම. සිත සමග එකට යෙදීම වශයෙන් චෛතසිකයන් පිළිබඳව දක්නට ලැබෙන කරුණු සතරක්, ලක්ෂණ හතරක්. ඒවා චෛතසිකයි කියලා වෙන් කරගන්නට තිබෙන ලක්ෂණ හතර. මොනවද ඒ හතර? සිත සමගමයි එකට උපදින්නේ. සිත සමගමයි එකටම නිරුද්ධ වන්නේ. සිත ගන්නා ඒ අරමුණමයි චෛතසික ගන්නේ. සිත හටගන්නේ යම් වස්තුවක නම් ඒ වස්තුව ඇසුරු කොටමයි ඒ සිතෙහි ඇති චෛතසික උපදින්නේ. මෙන්න මේ සතර සම්ප්‍රයෝග ලක්ෂණ. මේ දක්වා මා පසුකී දිනෙහි කියලා. දැන් ඊළඟට අපට කියන්නට වන්නේ ඒ චෛතසික නම් චෛතසික කොපමණද ඒවා එබඳු සංඛ්‍යාවක් වන්නේ ඒවාට ඇති විශේෂ ලක්ෂණ නිසා ඒ ලක්ෂණ මොනවාද කියන මේ බව දැන ගැනීමයි ඊළඟට අප විසින් කළ යුතුව තිබෙනවා. චෛතසික 52ක් දක්වා තිබෙනවා. චෛතසික 52ක්. ඒ බව ඒ අභිධර්මාර්ථ සංග්‍රහයෙහි චෛතසික පිළිබඳ පාඩම ආරම්භ කරන විට කියනවා ඒකුප්පාද නිරෝධාච ඒකාලම්භන වත්තුකා චේතෝ යුත්තා විපඤ්ඤාස ධම්මා චේතසිකා මතා ඒකුප්පාද නිරෝධාච ඒකාලම්භන වත්තුකා සමාන උප්පාදයක් ඇති. ඒ කියන්නේ එකවර උපදින ඒක නිරෝධ එකවරම නිරුද්ධ වෙන ඒකාරම්මන එකම අරමුණක් ගන්නා ඒකවත්තුක ඒ එකම වස්තුවක් ඇසුරු කරන යම් ධර්ම සමූහයක් වේද ඒවාට කියනවා චෛතසිකය. ඒ කීවේ දැන් මම ටිකකට කලින් කියපු ඒ සතර සම්ප්‍රයෝග ලක්ෂණ. ඉතින් ඒ කියනවා ඒක ඒකුප්පාද නිරෝධාච ඒකාලම්බන වත්තුකා චේතෝ යුත්ත සිතෙහි යෙදුණු චිතේ චේතෝ යුත්ත විපඤ්ඤාස ධම්මා. විපඤ්ඤාස ධම්මා කීවේ 52ක් වූ ධර්මයෝ. 52ක් වූ ධර්මයෝ චේතසිකා මත චෛතසිකයයි කියනු ලැබේ. එතන මේ ධම්ම කියන වචනයක් එනවා. චේතෝ යුත්තා විපඤ්ඤාස ධම්මා. විපඤ්ඤාස ධම්මා දෙපනස් ධර්මයෝ. මෙන්න මේ ධර්ම කියන වචනය ඉතා වැදගත් වචනයක්. සාමාන්‍යයෙන් නම් ධර්ම කියන මේ වචනය සම්බන්ධ වනුයේ අප බුද්ධ ධර්මය කියන තැන ධර්මය කියන මේකයි. ඒකයි සාමාන්‍යයෙන් ධර්මය කියන වචනය ඇසෙනකොටම බොහෝ දෙනා හිතාගන්නේ තේරුම් ගන්න. ඒත් ඊට වඩා ගැඹුරු තේරුමක් ධර්ම කියන වචනේ තිබෙනවා. මොනවද මොකද්ද ඒ තේරුම? සත්ව නොවන පුද්ගල නොවන ස්වභාවයෝ කියන්නේ. සත්වයෙක් නොවේ පුද්ගලයෙක් නෙවේ. එහෙත් ඒවා යම් ස්වභාවයෝ. ඒවාට කියනවා ධම්ම කියලා. ඉතින් මේවා සත්ව නොවන පුද්ගල නොවන ස්වභාව. ඒ නිසායි ඒවාට ධම්ම කියන්නේ. නිස්සත්ත්ව නිජීවත්තේ සත්ව නොවන පුද්ගල නොවන අර්ථයෙන් ඒවාට ධම්ම කියන. ඒවාම ඇතැම් විටක ධාතු කියන නාමයෙන් දක්වන. ධාතු. එතකොට සිතෙහි යෙදෙන ධර්ම ස්වභාව ධර්ම 52ක් තමයි චෛතසිකයි කියන්නේ. ඒ 52ක් වූ චෛතසික ඒවායේ තිබෙන තවත් යම් ස්වභාවයක් වෙන්කොට දැක්වීම සඳහා ඒවා කොටස් කරලා තිබෙනවා රාශි වශයෙන්. රාශියට කියන්නේ රාශි කියන්නේ ගොඩවල් කියන කොටස් කරලා තියෙනවා. රාශි තුනකට චෛතසික දක්වා තිබෙනවා. මොනවද ඒ? අන්‍ය සමාන රාශිය, අකුසල රාශිය, සෝබන රාශිය. අන්‍ය සමාන රාශියයි අකුසල රාශියයි සෝබන රාශියයි කියලා චෛතසික කොටස් තුනකට බෙදෙනවා. අන්‍ය සමාන රාශිය චෛතසික 13කින් යුක්තයි. අන්‍ය සමාන කියන කොටසට චෛතසික 13ක් ඇතුළත්. අකුසල රාශියට චෛතසික 14ක් ඇතුළත්. සෝබන රාශියට චෛතසික 25ක් ඇතුළත්. ධාතුනයි 14යි 25යි. හරි නේද 52. ඔය 52 ගැන තමයි චෛතසික සංග්‍රහයේදී අපට ඉගෙන ගන්නට වන්නේ. ඒ අන්‍ය සමාන කියන මේ නම මා පළමු කොටම විස්තර කරනවා නම් කිය යුතුව තිබෙන්නේ ඒ නම ඒවාට දී තිබෙන්නේ ඒ වචනියම තේරෙනවා අන්‍ය සමාන. පාලි වචනය අන්‍ය සමාන. ඒකට සංස්කෘත වචනය තමයි අන්‍ය කියන එක. අන්‍ය කියන එකෙන් සිංහල කරනවා නම් කියන්න තියෙන්නේ අනුනට කියන එක. අන්‍යනට අනුනට සමාන. ඒ අදහස සිංහල සංස්කෘත පාලි කියන තුනේම ඉන්නේ එකම අදහස සමාන. ඒක අන්‍යනට සමාන චෛතසික 13ක්. මොනවද මේ අන්‍ය යෝගී මේකයි ඊළඟට සැලකිය යුතු. ඒ චෛතසික 13 අන්‍යනට සමාන නම් එහි අන්‍යයෝ කියන්නේ කවුද? කවරහුද? මොනවද කියලා බලන්න. දැන් සෝභන පක්ෂයේ සිට අසෝභන නැත්නම් අකුසල පක්ෂයේ දෙස බලන විට වෙනස්කමක් තිබෙනවා. අපි ගන්න සෝභන නෙවෙයි, අපි කියමු කුසල්. කුසල් පැත්තේ සිට අකුසල් පැත්ත බලන විට මේ දෙක සමානයි. මේ දෙක සමාන නැහැ. ඔවුනොවුනට වෙනස්. අකුසලයව කුසලයන්ට වෙනස්. එහෙත් මේ චෛතසික 13 අකුසල් වලත් යෙදෙනවා. අකුසල් සිත් වලත් යෙදෙනවා. අකුසල් සිත් 12ක් අපි ඉගෙන ගත්තේ. ඒ අකුසල් සිත් වලත් යෙදෙනවා. එකාකාරවම 13ම යෙදෙනවා කියන්නේ නෑ. 13ෙන් 7ක් නම් ඒ කාන්තියෙන්ම යෙදෙනවා. අනිත් 6 සමහර එක සියල්ලමත් සමහර එක එකක් දෙකක් අඩුවත් ඒ විදිහට යෙදෙනවා. එහෙම ගත්තා 13 අකුසල් වලත් යෙදෙනවා. අකුසල් වලින් අන්‍ය වූ කුසල් වලත් යෙදෙනවා. අපි කුසල් සිත් ඉගෙන ගත්තානේ 21ක්. ඒ කුසල් සිත් වලත් යෙදෙනවා. තව විපාක සිත්ය ක්‍රියා සිත්යයි කියලා කොටසක් ගැනත් ඉගෙන ගත්තා. ඒ විපාක සිත්වලත් කියදෙනවා ක්‍රියා සිත්වලත් කියදෙනවා. අකුසල් සිත්වල මේ අන්‍ය සමාන 13න් යමත් යෙදේද ඒ අවස්ථාවේදී ඒවත් අකුසල ධර්ම. මේ අන්‍ය සමාන 13න් යම් කිසිවක් කුසල් සමග යෙදේද ඒ කුසල් සමග යෙදෙන ඒ අන්‍ය සමාන චෛතසිකයෝ ඒ අවස්ථාවේදී කුසල. විපාක සිත් සමග ක්‍රියා සිත් සමග මේ අන්‍ය සමාන චෛතසික යෙදෙනවා නම් ඒ අවස්ථාවේදී ඒවා ඒ යෙදෙන පරිදි එක්කෝ විපාක ස්වභාවය එහෙම නැත්නම් ක්‍රියා ස්වභාවය ගත්ත ඒ විපාකයන්ට සමාන වෙනවා නැත්නම් ක්‍රියාවන්ට සමාන වෙනවා. ඒ නිසා තමයි ඒවාට අන්‍ය සමානයි කියන්නේ. කුසල් වලට අකුසලයෝ අන්‍යයෝයි. ඒ අන්‍යයන් සමග යෙදෙන විට ඒවා ඒ අන්‍ය වූ අකුසලයන්ට සමානයි. අකුසල් පැත්තේ සිට බලන විට අකුසලයන්ට කුසලයෝ අන්‍යයෝ ඒ අන්‍ය වූ කුසල් සමග යෙදෙන විට මේ චෛතසික ඒ කුසලයන්ට සමානයි. එබැවින් ඒවා අන්‍ය සමානයි. කොටින් කියනවා නම් ඒවා කුසල් වල අකුසල් වල විපාක වල ක්‍රියාව ක්‍රියාසිත වල කියන මේ හතර වර්ගයක හතර කොටාසයක ಜಾති හතරක් කියලා ඒවට කියන්නේ ಜಾති හතරක සිත් තිබෙනවා. ඒ ಜಾති හතරක සිත් වල මේ චෛතසික යෙදෙනවා. ඒ යෙදෙන විට ඒ ಜಾතියේ ස්වභාවයයි ඒ චෛතසික දන්නේ. අකුසල් සමග යෙදෙන විට අකුසල්, කුසල් සමග යෙදෙන විට කුසල්, විපාක සමග යෙදෙන විට විපාක, ක්‍රියා සමග යෙදෙන විට ක්‍රියා. අන්න ඒ නිසා ඒවට කියනවා අන්‍ය සමානයි. අන්‍ය සමානයි කිව්වේ ඒ නිසා. දැන් ඒ ඇති ඒ පිළිබඳව ඊළඟට ඒ අන්‍ය සමාන චෛතසික 13න් 7ක් වෙන් කරගෙන ඒවාටත් නමක් දී තිබෙනවා සබ්බචිත්ත සාධාරණ. ඒ වාට දෙන නම සබ්බචිත්ත සාධාරණ. තේරුම සියලු සිත්වලට සාධාරණ චෛතසිකයයි. දැන් සාධාරණ කියන වචනේ අප දන්නවනේ. පුද්ගලයෙක් සාධාරණ නම් ඒ තැනැත්තා පුද්ගල විශේෂත්වයක් නොසලකා තමාගේ යුතුයකම කරනවා. එහෙම කෙනෙක් නී සාධාරණ කෙනෙක් කියන්නේ මිල මුදල් වැඩි තියෙන එක්කෙනාට වෙනම සැලකිල්ලකුත් ඒවා නැති එක්කෙනාට ඊට වඩා වෙනස් සැලකිල්ලකුත් එහෙම කරනවා නම් එහෙම නැත්නම් තමාගේ නෑයා නිසා එයාට තමන්ගෙන් තමන් කරන රාජකාරී කටයුත්තකදී වගේ දෙයකදී නෑයාට විශේෂ සැලකිල්ලකුත් නොනෑයාට ඊට වඩා වෙනස් සැලකිල්ලකුත් කරනවා නම් ඒ තැනැත්තාගේ පිළිවෙතද සාධාරණයි කියන්නේ නෑ. මොකද තමන් රාජකාරිය කරන විට තාපත් සාධාරණ වෙන්නට ඕනේ. අන්න සාධාරණ කියන වචනේ අපට ඒකෙන් තේරෙනවා. සාධාරණ නම් කාහටවත් වෙනසක් නැතිව හැමදෙනාම තමන්ගෙන් ඔවුන්ට යම් යම් යුතුයකම් සිදුවේ යුතුනම් ඒ දේ ඒතනත්තාගේ මූණ නොබලා ඒ තමා විසින් කළ යුතු දෙයක්සේ සලකාගෙන කරන්නට පුළුවන් එහෙම නැත්නම් කරන කෙනෙකු ගැන තමා අපි කියන්නේ ඒතනත්තා සාධාරණ කෙනෙක්. ඒතනත්තාගෙන් අසාධාරණයක් සිදුවන්නේ නැහැ කියලා අප කියනවා. ඒ වගේ මේ චෛතසික හත මේවා අකුසල්, මේවා කුසල්, මේවා විපාක, මේවා ක්‍රියා කියලා එහෙම වෙනසක් කරන්නේ නැහැ. එහෙම වෙනසක් නොකොට ඒ හැම જાතියකම සිත්වල මේ චෛතසික හත එකාකාරවම යෙදෙනවා. ඒ නිසායි ඒ වාද කිව්වේ සබ්බචිත්ත සාධාරණ. සබ්බචිත්ත සාධාරණයි කිව්වේ ඔය කාරණේ නිසා. දැන් ඒක තේරෙමු. සිත් තිබෙන්නේ 89ක්. එහෙම නැත්නම් තව ක්‍රමයකින් දක්වන විට 121ක්. ඒ 89ක් වූ හෝ 121ක් වූ හෝ ඒ සිත්වල එකක්වත් නොඅඩුව එකක්වත් අඩුවන්නේ නැතිව නොඅඩුව මේ හතම එකාකාරව යෙදෙනවා. ඒ නිසා ඒ වාට කියනවා සබ්බචිත්ත සාධාරණ. සිත්වලින් මේ චෛතසික හතෙන් එකක්වත් අඩු සිතක් කොහෙවත් ලැබෙන්නේ නැහැ. කාටවත් ලැබෙන්නේ නැහැ. මේ හත ඒ කොයි සිතකත් තිබෙන. ඒ නිසා සබ්බචිත්ත සාධාරණ. දැන් ඒ සබ්බචිත්ත සාධාරණත්වයේ පිළිබඳව එයයි. ඊළඟට යටත් පිරිසෙන් අපි සබ්බචිත්ත සාධාරණ අතුරේ ඒ චෛතසික හත මොනවද කියා එයින් අඩු ගණනේ එකක් ගැනවත් ටිකක් කර කියන්නට ඕන. ඒ හත නම් කරලා තිබෙන්නේ පස්ස වේ එක මතක තබා ගන්නට ඕන කරන එකක්. ඒ පාදමක් හැටියට ඉගෙන ගන්නවා නම් ඒ නම් හත පස්ස වේදනා සංඥා චේතනා ඒකග්ගතා ජීවිතින්ද්‍රිය මනසිකා මෙන්න මේ චෛතසික හතයි සබ්බ චිත්ත සාධාරණ චෛතසිකේ. ඉතින් අපි අඩු ගන්නනේ එයින් මුලින් කියවෙන ඒ පස්සේ ගැනවත් ටිකක් සලකා බලමු. පස්ස කියන මේ වචනය සිංහල කරන්නේ සිංහල කරනවා නම් පහස කියලයි සිංහල කරන්නට වන්නේ. පහස ඒකේ සංස්කෘත වචනය තමයි බොහෝ දෙනාට පුරුදුව තිබෙන්නේ ස්පර්ශය. ස්පර්ශ මේ වචනය මේ පින්නතුන් කියවාදී බණ පොත්වල සූත්‍රවල මේ පස්සයම පස්ස හයක් හැටියට වදාරා තිබෙනවා. චක්කු සම්පස්සෝ, සෝත සම්පස්සෝ, ඝාන සම්පස්සෝ, ජීවහා සම්පස්සෝ, කාය සම්පස්සෝ, මනෝ සම්පස්සෝ කියලා ඒ ద్వාරයන්හි ඒ ద్వාරයන්හි යෙදෙන සිත්වල හටගන්නා පස්සේ හැටියට චක්සු ద్వාරයේයි හටගන්නා පස්සේ චක්කු සම්පස්ස ඒ විදිහට ඒවා නම් කරතියි. චක්කු සම්පස්ස සෝත සම්පස්ස ඒක නෙවෙයි අපිට මේ අවස්ථාවේදී උගමනා කරන්නේ. පස්සේ ස්වභාවය පස්ස කියන්නේ ඇයි ඒකට පස්සේ කියන්නේ. දැන් ඒක නිකම්ම අපට තේරෙන්නේ නැහැ. මේක සිතක හටගන්නා ධර්මයක් ය කියන බව ඒ දැන ගැනීම සඳහා අපට උපමා නැත්නම් ඒ පිළිබඳව තවත් නොයේ කරුණු දැක්වීම උපකාරයි. ඒ කාරණය නැත්නම් මේ ධර්මය කෙවන් ධර්මයක් දැයි තේරුම් ගැනීම. දැන් මේ පින්වතුන් යම් කිසිවක් පිළිබඳව යම් කිසි මොහොතක සිතනවා නම් ඒ සිතන හැම මොහොතකදීම ඒ සිතන දේ පිළිබඳව උපදනා සිත ඇතිවන්නේ ඒ අරමුණ වූ ඒ සිතන දෙය ස්පර්ශ කොටයි. ඒ ස්පර්ශ කිරීම සිතේ ඇතිවන මේ පස්සයටයි අයිති. පස්ස කියන චෛතසිකයටයි අයිති. දැන් අපි ගන්නු යම් කිසි දෙයක් තමාගේ අතේ දුර ප්‍රමාණෙහි තිබෙන යම් කිසිවක් කෙනෙක් කැමති වෙනවා නම් තමා දන්නට ඒ තැනැත්තා විසින් පළබුකොට ඒ දේ ඒ වස්තුව කරා තමාගේ අත යවා ගන්නා විට දැන් අත යවුවට ගන්න බෑ. අත ඒ දේ කරා යවුවට ගන්න බෑ. නමුත් ඒ ගන්නා විට નિરાයාසයෙන්ම සිදුවන දෙයක් තමයි ඒ දේ ඇල්ලීම කියන එක. ඒ දේ ඇල්ලීම නොල්ලා ඒක ගන්නට බෑ. වෙනත් උපක්‍රමයකින් සමහර විටක කාන්දම් තියෙන දෙයක් නම් කාන්දමෙන් එහෙම ගත්තන් එතනක් තිබෙනවා ඒ පස්සය. නැත්තම් එතරම් යම් කිසි ස්පර්ශයක් තියෙනවා. හැබැයි මේ පස්ස චෛතසිකයේ නෙවෙයි. ඒක රූප ධර්මයන්ට අයත් වෙනම දෙයක්. අපි පස්ස චෛතසිකයේ ගැනයි ඉගෙන ගන්න යන්නේ. හරියට යම් කිසි භාණ්ඩයක් යම් කිසි වස්තුවක් ගැනීමේදී ඒ ගන්නා දෙයෙහි තමාගේ අත සැපෙන්නාක් මෙන් සිතින් ගනු ලබන යම් කිසි අරමුණක් වේ නම් ඒ අරමුණෙහි සිතේ සැපීමක්ද විය යුතුයි. සිතේ සැපීමක්. එහෙම නැත්නම් ඒ අරමුණ ගන්නට බෑ. මේ සැපීම සිත නෙවේ. ඒ හැපෙන ස්වභාවය සිත නෙවේ. එනම් කුමක්ද? ඒ තමයි මේ පස්ස නාමයෙන් දැක්වෙන චිත්තාංගය. ඒක සිතේ අංගයක් නැත්නම් සිතේ අවයවයක්. ඒකයි චෛතසිකයක් කියන්නේ. සිතේ යෙදෙන චෛතසිකයක්. ඒකට අරමුණු ගැනීම සිතෙන් කෙරෙන්නේ. අරමුණු ගන්නේ කුමක්දයි කියලා ඇහුවොත් අප කියන්නේ සිතෙන් මේක කරනවා. නමුත් ඒ අරමුණු ගන්නා සිතට ඒ සිතින් ගනු ලබන අරමුණ ගන්නට බෑ. පස්සෙන් ලැබෙන මේ ස්පර්ශ කිරීමේ උපකාරය නැත්නම් යම් කිසි අරමුණක් කෙනෙකු ගන්නවා නම් ඒ ගනු ලබන අරමුණෙහි තමාගේ සිත හරියට අතින් ගනු ලබන දෙෙහි අත හැපෙන්නාක් මෙන් සිතින් ගනු ලබන දෙෙහි සිතේ හැපීමක් තිබෙන්නට ඕන. ඒක අපට දැනුණත් නොදැනුණත් ඒ අරමුණ ළඟ තිබුණත් දුර තිබුණත් ඒ සැපීම බඳු ස්වභාවයක් තමයි අර අත යම්කිසි වස්තුවක හැපි ඒ වස්තුව කෙනෙකුට ගන්නට පුළුවන් වන්නේ. අන්න ඒ වගේ හැපෙන ආකාරයෙන් පවත්නා චෛතසිකයක් චිත්තාංගයක් නාම ධර්මයක් එහෙම ස්වභාවයක් තමයි පස්ස නාමයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ. දැන් මේ පින්නතුන්ට බොහොම හුරු පුරුදු ඇති පාඨයක් තිබෙනවා. චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ. චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං. ඇසත් රූපයත් කියන මේ දෙක නිසා චක්කු විඥානය කියන ඒ රූපය දැනගන්නා සිත උපදී. තින්නම් සංගති පස්සෝ. ඒ රූපයයි ඇසයි චක්කු විඥානයයි කියන මේ තුනේම එක්වීම පස්සයයි කියලා ඒ වචනාර්ථෙහි එන්නේ. වචනාර්ථ වශයෙන් එන්නේ ඒකයි. ඒකෙන් තේරුම් ගත යුත්තේ ඒ විදිහට, ඒ කියන්නේ ඒ වචනාර්ථෙහි එල්බගෙන මේ තුන කලින් නැති වෙලා ඒ තුන නිසා පස්සය උපදිනවයි කියලා කෙනෙකු අර්ථකථනයක් කළොත් ඒක වැරදි. එහෙම නෙවෙයි ඒකවත්. එහෙනම් කොහොමද? දැන් මේ පින්වතුන් අප දන්නවා අපේ චක්සුර් විඥානයේ කියන අපට උපදනා දැකීම කියන මේ සිතේ චක්සුර් විඥානයේ තියෙන දකින බව. ඒ දකින්නට නම් දැකීම සඳහා අවශ්‍ය වෙන රූපයක් ඉදිරිපත් වන්නට ඕන. ඉදිරිපත් වන්නට ඕන. ඒ රූපය චක්සු ප්‍රසාදයට යොමු කල්හි මුකල්ලි ඒ චක්සු ප්‍රසාදයේ ගැටුණු මේ රූපාරම්මණයේ එල්බගෙන චක්කු විඥානයේ කියන මේ සිත හට ගන්නට නම් ඒ රූපාරම්මණයෙහි චක්චු විඥානය හප්පවන ගතවන හස්සේයි කියන මේ ධර්මය ඒ සිතේ උපදින්නට ඕන. එහෙම නැත්නම් ඒ ආරම්භ කරන්නට බැහැ. ඒ නිසා තමයි අනිත් චෛතසික සියල්ලටම වඩා හස්තයට මුල් තැනක් දී තිබෙන්නේ මේ අරමුණු දැනගැනීම කෘත්‍යයට හා ඒ චෛතසිකයන්ගේ ඉදීමට අතිශයින් උපකාරක බවක් ඒ පස්සේහි තිබෙන නිසා. දැන් අනිත් චෛතසික ගැන කියන්නේ ඒවා ද්විජයි කියලා. දැන් සිත ගැන කතා කරන විට සිත ප්‍රධාන ධර්මයේ කියලා දෙන්නන්නේ. ඒ නිසා චෛතසික උපදිනවා හත ගන්නවා. මනෝ කුබ්බංගමා ධම්මා, මනෝ සෙට්ටා මනෝමය, මනසාචේ පසන්නේන නැත්තම් පදුක්කේන ඔය ආදි වශයෙන් එන ගාථා තියෙනවනේ දෙකක්. එහි මනෝ කුබ්බංගමා ධම්මා කියන්නේ සිත ධර්ම කියන ඒ චෛතසිකයන්ට පූර්වාංගම පෙරටු වෙන ප්‍රධානත්වය දරන ප්‍රධානවන ධර්මයයි කියන තේරුම. ඒ චෛතසිකය මනෝමයයි කියන. මනෝමයයි කියන්නේ සිත නිසායි හටගන්නේ. සිත නිසායි හටගන්නේ මනෝමය. මනසාචේ පදුට්ඨේන භාසති වා කරෝති වා කියන්නේ ඉතින් ඒ ප්‍රදූෂ වූ සිතෙන් කරන කතාව හෝ ක්‍රියාව නිසා කෙනෙකුට සිදුවන්නා වූ ඒ අකුසලයේ විපාකය පසුව විඳින්නට සිදුවන බව දැක්වෙන අර්ථවත් ඒව ගාථාවකුයි එකේ. ඒ ගැන නෙමෙයි. මේ මනෝමය කියන එක. මනෝමය කියේ සිත නිසා හටගන්නවයි. සිතින් හටගන්න. එතකොට සිත චෛතසිකයන්ගේ හටගැන්මටත් ප්‍රධාන වන ධර්මය. මක් නිසාද? සිත නැතිව චෛතසික උපදින්නේ නැහැ. සිත නැතිව චෛතසික උපදින්නේ නැහැ. නමුත් චෛතසික වලින් සිතේ ඇතිවීමට උපකාරය තිබෙනවා. ඒ නිසා තමයි එකද චෛතසිකයකින්වත් තොර සිතක් උපදින්නේ නැහැ. අඩු ගණනි සිතක චෛතසික අර සබ්බචිත්ත සාධාරණ කියන හතවත් තිබෙන්නට ඕන. ඒ නැතිව සිතක් හටගන්නෙත් නැහැ. ඒ නිසා මේ දෙකේම තිබෙනවා ඕන උනට උපකාරයක්. ඕන උනට උපකාරයක් තිබුණා. සිත තමයි ප්‍රධාන වන්නේ මක් නිසාද? මේ සිත නූපදින්නට චෛතසික එකක්වත් උපදින්නේ නැති නිසා. ඒ නිසා සිත හා චෛතසික කියන මේ දෙකම ඕන උනට උපකාරව පවත්නා ධර්ම වෙතත් සිතයි ප්‍රධානයි චෛතසික අප්‍රධානයි. ඒ චෛතසික අතුරෙනු අරමුණු ගැනීම සඳහා අතිශයින්ම ඉවහල් වන පස්සේ තිබෙන ප්‍රයෝජනය උපකාරකත්වය තේරුම් ගන්නට තමා උත්සාහ කළ යුතු වන්නේ. අනිත් චෛතසික පිළිබඳව කියන්නේ ඒවා විජයිත්‍ය. විජය කියන්නේ හේතු දෙකක් නිසා උපදිනවයි කියන. ඒ උපදීමට හේතු වෙන කරුණු දෙකක් තිබෙනවා. අපි ගන්නු වේදනාව. දැන් මේ පින්නතුන් වේදනාව ගැන කොහොමද කියා තිබෙන්නේ? හස්ස පච්චයා වේදනා කියන. හස්ස පච්චයා වේදනා. ඒ වේදනාව පමණක් නෙමෙයි. චක්කු සම්පස්සජා වේදනා. ඊළඟට චක්කු සම්පස්සජා සංඥා. එහෙම වෙනවනේ. ඒ මොකද එහෙම දක්වන්නේ? මේ අනිත් චෛතසික පස්සය ප්‍රධාන කොට ඇති. නැත්නම් පස්සයට මුල් තැනක් ලැබෙනවා අන්‍ය චෛතසිකයන්ගේ උපත පිළිබඳව සැලකෙනවා. ඒ පස්සෙයි කියන අරමුණ ස්පර්ශ කරන ස්වභාවය සිතෙහි හටගන්නේ නැත්නම් කවර සිතක්වත් උපදින්නේ නැහැ. කිසිදු සිතකට උපදින්නට බෑ. ඒ සිත උපදින්නට සිත සමගම ඇතිව ඒ අරමුණ ස්පර්ශ කරන ධර්මය ඇති වෙන්නට ඕනේ. ඒ ධර්මය සිත සමග උපදින නිසා තමයි ඒ අරමුණ ස්පර්ශ කරන ඒ ධර්මෙහිම එල්බගත් සිතක් හටගන්න. ඒ නිසායි චක්කු සම්පස්ස, සෝත සම්පස්ස, ඝාන සම්පස්ස, ජීවහා සම්පස්ස, කාය සම්පස්ස, මනෝ සම්පස්ස කියා ඒ පස්සය සය ආකාරයක් කොට දක්වන්නේ. ඊළඟට චක්කු සම්පස්සජා වේදනා, සෝත සම්පස්සජා වේදනා, ඝාන සම්පස්සජා වේදනා, ජීවහා සම්පස්සජා වේදනා, කාය සම්පස්සජා වේදනා, මනෝ සම්පස්සජා වේදනා. මේ විදිහට මේ පස්සය නිසා හටගන්නා වේදනාවක් ගැන කිය. ඒ වගේම සංඥා ආදියක් ඒ හේතු කොටගෙන හටගන්නා බව දක්වනවා. එබැවින් ඒ වේදනාදී ඉතිරි චෛතසිකයෝ සිතයි පස්සයයි කියන මේ දෙක හේතු කොට ඇතිවන නිසා ඒ වාට කියනවා විජය ධර්මයෝ කියන. විජය හේතු දෙකක් නිසා හටගන්නා සිතත් පස්සයක්. ඒ බැවින් පස්සයට තිබෙන ඒ ප්‍රධානත්වයේ මූලිකත්වය විශේෂයෙන් සලකන්නට ඕන. ඒ නිසාම පස්ස චෛතසිකය තේරුම් ගන්නට උත්සාහ කරන්නට ඕන. අපි ගනිමු ඉත ඈත තිබෙන දෙයක්. දැන් එංගලන්තයට වගේ දුර පළාතකට ගිහින් පුරුදු කෙනෙකු වෙතොත් ඒ තැනැත්තාට තමා ඒ එංගලන්තයේදී දුටු දෙයක් මෙහි සිට දැන් සිතන්නට පුළුවන්. සිතන්නට පුළුවන්. ඒ සිටිය හැක්කේ සිත සමග උපදනා වූ ඒ පස්සය, ඒ එංගලන්තයේ තිබෙන ඒ අරමුණ මේ සිතේ යෙදෙන චිත්තාංගයක් වශයෙන් ස්පර්ශ කරන නිසා. ඒ නිසා හිතන්නට එපා ස්පර්ශ කිරීමට, නැත්නම් මේ පස්සයේ තිබෙන ස්පර්ශයට සිත ඒ තැන දක්වාම ඇදීගෙන යන්නට ඕනේ කියලා. එහෙම යනවා නම් සිත ඉතින් හැතැම්ම දහස් ගණනක් යන ධර්මයක් වෙන්නට ඕනේ. එහෙම යාමක් නැහැ. බුදුරජාණන් වහන්සේ වදාරාත් වෙනවා දුරංගමං කියන එක. දුරංගමං ඒක චරං අසරීරං ගුහාසයන් යේ චිත්තං සංයමිස්සන්ති මුක්ඛං කිමාර බන්ධනෝ ආදි වශයෙන් එහෙම වදාරාත් වෙනවා. නමුත් මේ වදාරාත් පිළෙන්නේ සිත යන හින්දා නිසාම නෙවෙයි. අරමුණක් ගැනීමට, අරමුණක් ගැනීමට සිතට පුළුවන් කොයිතරම් මේ අරමුණ ඈත තියෙන දෙයක් වත් ඕනෑම ඈත තැනක තිබෙන අරමුණක්වත් මෙහි සිට අරමුණු කරන්නට පුළුවන්. ඒ නිසායි දුරංගමං. ඒක හරියට දුර ගමන් යාමක් වගේ. ධූරංග. ඒක චරං කීවේ තනිවයි හැසිරෙද්දී. සිත් දෙකක් එකවර උපදින්නේ නැහැ. එක සිතයි එකවරකට තිබෙන. අශරීරං කීවේ සිතට ශරීරයක් නැහැ, රූපයක් නෙවෙයි සිතේ. ඒ කියන්නේ නාම ධර්මයක්, අරූප ධර්ම. ගුහාසයන් කියන්නේ සිත හත ගන්නා ඒ වස්තු රූපය ඇසුරු කොටයි පවතින හරියට ගුහාවක සයනය කරන්නාක් වගේ. එබඳු සිත යමෙක් සංවර කරගන්නේ නම් ඒ තැනත්තා මාර බන්ධනෙන් මිදෙනවයි කියන එකයි ඒ ගාථාවේ තේරුම. නමුත් අපි කතාවට උවමනා කළේ දැනගන්නට පස්සේ තිබෙන ස්වභාවය. එතකොට පස්සේ කියන එක තේරුම් ගැනීමට උපමා තවත් තිබෙනවා. සමහර විටක අපට දක්නට පුළුවන් අපිටම මේ අත්දැකීම් තිබෙන්නට පුළුවන් කවුරු හරි ඇඹුල් කනකොට ඒ ඇඹුල් කන එක්කෙනා එයයි ඇඹුල් කන්නේ. නමුත් ඒක බලාගෙන ඉන්න එක්කෙනාටත් කටේ කෙල උනනවා. මොකද ඒ තමා මේ ඇඹුල දැන් ස්පර්ශ කරලා. ඒ ස්පර්ශකලේ තවාගේ තොලේ නැත්නම් දිවේ ගැටිලා නෙවෙයි. දිවේ ගැටුනේ නැහැ. නමුත් ඒක ඇඹුලක් බව Taman දන්නවා. ඒක සිතේ උපදනා වූ චිත්තාංගයක් වන මේ පස්ස නැමැති චෛතසිකයෙන් කරන ලද සිතේම ඉපද ඒ චෛතසිකයෙන් කරන ලද ස්පර්ශය නිසායි තමන්ට මේ කටේ කෙලෙන්නේ. ඒ වගේ තේරුම් ගන්නට ඕනේ පස්සෙහි ස්වභාවය. දැන් සමහර කෙනෙකුට බොහොම උදක අපි ගනිමු කුඩා ළමයෙකු නැත්තම් වැඩිහිටියෙකු වුණා බොහොම උස ගහකට නැගලා ඉන්නවා දකින්නට ලැබුණම සමහර කෙනෙකුගේ මේ බිමේ ඉන්න කෙනෙකුගේ කකුල් හිල් වැටෙනවා. මොකද එයාට එක්තරා චකිතයක් බයක් හිරිවැටීමක් මේ හේතු කොටගෙන ඇති වෙනවා. මේ බොහෝ උස තැනකට නැගලා ඉන්නේ මිනිසයා ඉන්නේ තමාට ඇති වෙනවා යම් කිසිවක්. මොකද එහෙම වන්නේ මේ ඒ තැනත්තා සිටින ඒ අවස්ථාව තමාට තමාගේ චිත්තාංගයක් වශයෙන් උපදිනා පස්සේ අරමුණු කෙරෙනවා. භයානකකම ආදී වශයෙන් ඒක අරමුණු වෙලා තමන්ට මේ තත්ත්වය ඇතිවක්. අර ඒකටත් වඩා හොඳ උපමාව තමයි අර කලින් කීවේ කටේ කෙලින උනන බව. ඇඹුල් කන දැක්කාම කෙලුන. ඒ පමණක් නෙවෙයි තමන් ආසා කරන යම්කිසි රස කෑමක් එහෙම දක්නට ලැබුණොත් එහෙම එහෙත් කෙලුණන්නට පුළුවන් කෙනෙකුගේ කටට මේ එය අරමුණු කිරීම වශයෙන් කෙරෙන ස්පර්ශය නිසා. අනේ එබඳු තත්ත්වයක් පස්සය කියන එක තේරුම් ගන්න. පස්ස චෛතසිකයේ ස්වභාවය එබඳු. පින්වතුනි අපට ඊට වඩා අද කතා කරන්නට ලැබෙන්නේ නැහැ. මා කීවේ අඩු ගණනේ ඒ චෛතසික අතුරෙන් එක චෛතසිකයක්වත් අද මගේ කතාවෙන් විස්තර කර දෙන්නට ඕනේ කියලා. ඒක මා කරන ලද විස්තරයෙන් මේ පින්වතුනට තරමකටවත් තේරුම් ගන්නට හැකි වුණා නම් එය ප්‍රමාණයි කියලා මා සලකන. උත්සාහ කළ යුතුව තිබෙන්නේ ඒ නම දැන ගැනීම පමණක් නෙවෙයි. නම නම් පස්සය. ඒක තව වචනයක් ස්පර්ශය කියන. නමුත් මේ චිත්තාංගයක් වශයෙන් උපදනා චෛතසිකය කෙබඳු ධර්මයක්ද කියන එක ඒකේ ආකාර සලකා ගැනීම තමයි අමාරු. අනේ අමාරු කාරණේ ඉටු කර ගන්නටයි මේ තුනතුන් උත්සාහ කළ යුත්තේ. පස්සෙහි ස්වභාවය නම් කුමක්ද කියන එක. ඒක තමාටම ප්‍රශ්නයක් වශයෙන් ඉදිරිපත් කරගෙන ඒ පස්සෙහි තත්වය ලක්ෂණය තේරුම් ගන්නට උත්සාහ කරන්නට ඒ කියන එක මම අද කියා. එතෙන් සිට අපි ඊළඟ දවසේදී කතා කිරීමට බලාපොරොත්තු වන්නේ අදට අප අද අපට නියමිත කාලය අවසන් බැවින් අපේ මේ දේශනය මෙතකින් නවත්වමු. සබ්බේ සංඛාරානිච්ඡා සීලදා පඤ්ඤාය පත්ති යතින් දිට්ඨි විචේතනං වූ ඉවර. සබ්බේ සංඛාරානිච්ඡා සීලදා පඤ්ඤාය පත්ති යතින් දිට්ඨි විචේතනං වූ ඉවර. සබ්බේ සම්මානිච්ඡා සීලදා පඤ්ඤාය පත්ති යතින් දිට්ඨි විචේතනං වූ ඉවර. දුක්ඛත්තා දිට්ඨා ධම්මත්තා දිට්ඨා දුක්ඛත්තා දිට්ඨා උපපතී පාරිණි ආකාශත්තාටි කුමත්තාදී වානාගාමිනී සිතා සුමන්තනං මුදිත්වා සංගතං සාතනං ආකාශත්තාටි කුමත්තාදී වානාගාමිනී සිතා සුමන්තනං මුදිත්වා සංගතං සාතනං ආකාශත්තාටි කුමත්තාදී වානාගාමිනී සිතා සුමන්තනං මුදිත්වා සුභයං සුවන්තකං